साधु साधु। मैं भी झूठा कुसल देने को पड़ा कुसल हाँ होंदे भी කවුරු සාදුකාරය පවත්වන්න නමස්කාර වේවා බුදුරු වෙනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි සංසාරයේ ඉපදී පිදී මෙරි මෙරි යන අපිට නුවණක් නැහැ මේ සසරේ ස්වභාවයේ තේරුම් ගන්න නමුත් මේ සසරේ ස්වභාවය යමෙක් අවබෝධ කරගෙන අපට දේශනා කළොත් නුවණ තියෙන දෙව් මිනිසුන්ට මේක අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැතුව අපිට සසරක් තියෙනවය මෙලවක් තියෙනවය මෙලවත් පරලොවක් තියෙනවය ඒ කිසි දෙයක් තේරෙන්නේ නෑ. අපේ ඉතින් ලෝකෙ මේක තමයි. බුදුරජාණන් වහන්සේ මේ සසරේ ස්වභාවයේ නියමාකාරයෙන් දැකගත්තා. උන්වහන්සේ මේ සසරේ ස්වභාවය අවබෝධ කළා. මේ සසර පින්වත්නි විල්ලු දාතුරලා සුදු ඇලි එල්ලලා දිය ඇලි ගලා බසිද්දි කුරුල්ලන්ගේ කිචිබිජි හඬ ඇහෙද්දි මී මැස්සන් ගුමු ගුමු නද මැද රඟද්දි මල් පිපිලා තියෙද්දි පාරාදීසයක වගේ යන්න තියෙන ගමනක් නම් භාග්‍යතුන් වහන්සේ කවදාක්වත් දේශනා කරන්නේ ඉතර වෙන්න කියලා. මේ සසර එහෙම ගමනක් නෙමේ. මේ සසරේ අපි වැඩියෙන්ම ගිහිල්ලා නවාතැන් ගන්න තැනගෙන වදාළ දෙසුමක් තමයි අද මන් මේ පින්වතුන්ට දේශනා කරන්න කල්පනා කරේ. ඒ තමයි දේවදූත සූත්‍රය. මොකක්ද දේවදූත සූත්‍රය? මේ දේවදූත සූත්‍රය ශ්‍රවණය කරන්න කලින් මම මේ පින්වතුන් කෙරෙහි කරුණාවෙන් දේවදූත සූත්‍රය ශ්‍රවණය කිරීමට ප්‍රථම වෙනි සූත්‍ර දේශනාවක් කියලා දෙන්න. ඒ තමයි සංයුක්ත නිකාය දෙකේ ලක්කන සංයුක්තයේ තියෙනවා අහසින් යන ඇට සැකිල්ල ගැන වදාළ දෙසුම. දවසක් බුදුරේ ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ රජගහනුවර. මුගලන් මහරහතන් වහන්සේයි ලක්කන ස්වාමීන් වහන්සේ වැඩ හිටියා ගිජ්ජකූටි. රජගහ නුවරම තියෙන පර්වතයක් තමයි ගිජ්ජකූටේ කියන්නේ. ඒ ගිජ්ජකූටේ උඩහ ඉඳලා පහළට වඩිද්දි පින්වත්නි දකුණුස පැත්තෙන් තියෙන පාතාලේ හෙළ, දකුණු පැත්තේ තියෙන බෑවුම. එතකොට පාර දිගේ පඩිපෙල් දිගෙන් කැලේ මැදින් එද්දි දකුණෙන් තියෙන හෙළ හින්දා අහස හොඳට පේනවා. ළඟ තියෙනා වගේ අහස පේනවා. එතකොට අහස බලන්න උඩ බලාගෙන ඇවිදින්න ඕනේ නෑ. තනිතලා බිමක නම් අහස බලන්න උඩ බලන් ඇවිදින්න එපානේ. මුගලන් මහරහතන් වහන්සේ ලක්කන ස්වාමීන් වහන්සේයි ඉර නැගුණයි පස්සේ රජගහ නුවරට පිණ්ඩපාතේ වඩින්න කියා හිතලා ගිජ්ජකූට පර්වතයේ ඉඳලා පහළට වඩිනවා. එතකොට දකුණු පැසින් තියෙන්නේ මොකද්ද? ආකාශේ හෙළ. මුගලන් මහරහතන් වහන්සේ අහස දිහා බලාගෙන සිනහවක් පහළ කළා. ලක්කන ස්වාමීන් වහන්සේත් අහස දිහා බැලුවා. හිනා වෙන්න කාරණාවක් පේන්නේ නැහැ. ඉතින් ඇහුවා අහස මේ හිස් අහස දිහා බලාගෙන ස්වාමීනි මොකද හිනා වෙන්නේ කියලා ඇහුවා. පින්වන්නේ මේ බුද්ධ දේශනාවේ තියෙන සිනහව ගැන ගීතේ ගැන කියනවා. ගීතේ කියන්නේ ආර්ය විනේ හැඬීමක් කියනවා. නැටුම ගැන දේශනා කරනවා. නැටුම වනාහි ආර්ය විනේ උමතුවක් කියනවා. එතකොට ඕගොල්ලෝ සමහර දවස්වලට ඔය දෙකම කරනවානේ. කට්ටියක් අඬනවා, කට්ටියක් පිස්සුවෙන් ඉන්නවා. සිනහව කියන්නේ කුමර කෙලියක් කියනවා. පොඩි අය කරන වැඩක් කියනවා. දැන් මන් දැක්ක අක අක අක සමහරලාට hina වෙනවා. මොනවා ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. සිනහව වනාහි කුමර කෙලියක් කියනවා. පොඩි උන් කරන වැඩක් කියනවා. අඩුමතරමින් මහණෙනි ධර්ම ප්‍රසාදයේ නිසා සිනහව වෙනවා නම් දත් අග කොන විතරක් පෙහෙන්න hina වෙන්න කියනවා. එදින් මුගලන් මහරහතන් වහන්සේ ආන් ඒ විදිහේ බල. එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර සොඳුරු සිනහාවක් වෙන්න ඇතිද කියලානේ. අහස දිහා බලාගෙන දත් අග කොන විතරක් පෙහෙන්න සිනහා වුණා. දන්නව රහතුන් සිනහා වෙන්නේ නිකම් මේ අපි වගේ hina වෙන්නේ නෑ කියලා. ලක්කන ස්වාමීන් වහන්සේ ඇසුවා, ස්වාමීනි මොකද මේ අහස දිහා බලාගෙන hina වෙන්නේ? මුගලන් මහරහතන් වහන්සේ වදාලා දැන් කියන්න බෑ කීවා. අපි රජගහ නුවර පිණ්ඩපාතේ වඩලා දානේ වළඳලා අන්න වේළුවනාරාමේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. අපි උන්වහන්සේ මුණ ගැහෙන්න යන් එතකොට ওই ප්‍රශ්නේ මතක් කරන්න කිව්වා. එතකොට නම් මං කියන්නම් කිව්වා. දැන් මේ විදිහටම කීපු විදිහටම පිණ්ඩපාතේ ගිහිල්ලා වළඳලා වේළුවනාරාමයට වැඩියයි පස්සේ මුගලන් මහරහතන් වහන්සේ ලක්කන ස්වාමීන් වහන්සේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳගත්තම ලක්කන ස්වාමීන් වහන්සේ අහනවා, අර කියන්නම් කිව්වේ? පස්සේ කියන්නම් කිව්වේ මොකද්ද කියලා ඇහුවා. අර අහස දිහා බලාගෙන hina වෙච්චි කාන්නේ. භාග්‍යතුන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේ වන්දනා කළා. කළා වදාලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම හිමිදිරි උදෑසනින් පිණ්ඩපාතේ වඩිද්දී අපූර්ව සිද්ධියක් දැක්ක කිව්වා. අහසේ ඇවිදගෙන යනවා කිව්වා ඇට සැකිල්ලක්. කර්මානුරූපෝ පහළ වෙච්චි භූත ගිජුලිහිනියෝ කපුට උගුස්සෝ ඒ ඇට සැකිල්ලට පන්න කොටනවා කිව්වා. ඒ කොටන්නේ ඇට දෙක ජොයින්ට් වෙන තැනට, ඇට මිදුළු වලට කොටනවා කිව්වා. ඇට කෑලි කැලිනේ තියෙන්නේ, කොටලා ඇද ඇදාර ඇට ලොඳ අදින්න හදනවා කිව්වා. මේ ඇට සැකිල්ල ආකාශේ ඒ අතට ඇඹිරි ඇඹිරි, මේ අතට ඇඹිරි ඇඹිරි විලාප දෙදී හැම තැනම දුවනවා කිව්වා. මේ විදිහට පව් කරගත්තු සත්‍යොත් මේ උපදිනවනේ කියලා මට සිනාවක් පහළ වුණා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා, දැන් ස්වාමින් වහන්සේලා වටේ වැඩ ඉන්නවා. දැන් මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ කාරණේ මතක් කළේ. භාග්‍යතුන් වහන්සේ ස්වාමින් වහන්සේලා දිහා බැලුවා. බලලා වදාලා, පින්වත් මහණෙනි, ඔය සත්වයාව මම ඊට කලින් දැකලා තියෙනවා කිව්වා. දැන් අපිට පේන දෙයක්ද? අපිට පේන්නේ නැහැ. ලක්කන ස්වාමීන් වහන්සේට පෙනුණාද? ලක්කන ස්වාමීන් වහන්සේට පෙනුනෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මොග්ගල්ලාන මහණෙනි, මම ඔය සත්වයාව දැක්කා කියනවා. කලින් මම දැක්කා මහණෙනි, මන් නමුත් වදාලි නෑ කියනවා. මං වදාලි නැත්තේ තථාගතයන් වහන්සේගේ වචනය කවුරු හරි විශ්වාස කරේ නැත්තම් ඒකේ කිනාට ගොඩාක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා කියනවා. බලන්න භාග්‍යතුන් වහන්සේ කොයි තරම් අනුකම්පා සහගතදනේ. එහෙනම් ඒ කාලේ සිවුරු පුරෝගෙනත් ඉස්සරහා ඉඳලා තිනවා කවුද? තථාගතයන් වහන්සේ කියන දේ විශ්වාස නොකරන අය. අද කාලේ ගැන කවර කතාද? හැබැයි විශ්වාස නොකරනවා නම් බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා. මහණෙනි, මම ඒ හින්දා ওই සත්‍යව කලින් දැක්කට අනිත් අයට පේන්නේ නැති හින්දා මං කීවේ නෑ කියනවා, වදාලේ නෑ කියනවා. හැබැයි දැන් මේ මොග්ගල්ලාන වාගේ, මොග්ගල්ලාන කියන්නේ කවුද? මේ බුද්ධ ශාසනයේ ඉර්ධිමතුන්ගෙන් අග්‍රේශ්වර ස්වාමීන් වහන්සේ. දැන් මේ මොග්ගල්ලාන වගේ ශ්‍රාවකයෝ මට ඉන්න හින්දා මම දැන් කියනවා කියනවා. ඇයි? සාක්ෂි තියෙනවනේ, අහවලා දැකලා තියෙනවනේ. මහණෙනි, ඔය කෙනා මේ රජගහ නුවර මේ හරක් මරපු කෙනෙක් කියනවා. ඔය කෙනා ඒ හරක් මරපු විපාකයට බොහෝ කාලයක් නිරේ ගිහිල්ලා පැහුණා කියනවා. ඒ හරක් ඒ නිරේ පැහිලා ඒ කර්මයේ ඉතුරු ටික විඳවන්න කියනවා. ඔය විදිහේ ප්‍රේතාත්මයක් ලබාගෙන ඔය අහයසේ විඳෝ විඳෝ ඇවිදින්නේ. එතකොට මං ඒ දේශනාව ඔබට මේ දේවදූත සූත්‍රයට කලින් මතක් කළේ, අපිටත් සමහර වෙලාවට හිතෙනවා පණ්ඩිතමානී අදහස් අපිටත් ඇති වෙනවා. දෙව්ලෝ තියෙන්නෙත් මෙහෙ කියනවා, නිරේ තියෙන්නෙත් මෙහෙ කියනවා, ඕව කොහෙ තියන්නේද, තියෙනවා නම් පේන්න එපා කියනවා. ආංගේ පණ්ඩිතමානී අදහස් අපේ හිතේ ඇති කරගෙන මේ ධර්මයේ ස්පර්ශ කරන්න ගියොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හරියට විස ගෝර සර්පයෙක්ගේ නැට්ටෙන් ඇල්ලුවා වගේ කියනවා. විස ගෝර සර්පයෙක්ගේ නැට්ටෙන් ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඒ සර්පයා හැරිලා ආපහු දෂ්ට කරනවා. බුබුස් තන ගහ වැරදියට ඇල්ලුවා වගේ කියනවා. ඒගේ තනකොළ ගහ වැරදියට අල්ලලා ඇද්දොත් අත කැපෙනවා විතරයි, ගහ ගැලවෙන්නේ. එහෙමනම් ඔබට මේ දේශනාව බොහෝ අහිත පිණිස දුක් පිණිස නොපවතිවා. මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ අවසානයේදී වදාලා, මහණෙනි මම මේක දැනගෙන දැකගෙනමයි මේ කියන්නේ කියනෝ, දේශනා කරන්න කියනෝ. ඒ තමයි දේවදූත සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ ඒ දිනවල මේ දේශනාව වදාරන වෙලාවේ වැඩ හිටියේ සැවැත් නුවර ජේතවනාරාමේ. භාග්‍යතුන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කළා. මහණෙනි කියලා ස්වාමීන් වහන්සේලාව ඇමතුවා. අමතලා දේශනා කරනවා, මහණෙනි ගෙවල් දෙකක් තියෙනවා, මිදුලක ගෙවල් දෙකක් තියෙනවා. ඈත ඉඳලා මේ ගෙවල් දෙකේම මිදුල පේන තැනක මිනිස්සෙක් හිටගෙන මේ මිදුල දිහා බලාගෙන ඉන්නවා. එතකොට මේ මිදුල දිහා බලාගෙන ඉන්න මිනිස්සයාට පේනවා, එක ගෙදරකින් මිනිස්සු එළියට බහිනවා, මිදුලෙම කැරකෙනවා, ඇවිදිනවා කරනවා, ආයේ ඒ ගෙදෙට්ටම යනවා. අනිත් ගෙදරිනුත් මිනිස්සු එළියට බහිනවා, මිදුලේ ඇවිදිනවා, වැඩ කරනවා, ආයේ ඒ ගෙටම යනවා. සමහර වෙලාවට මේ ගෙදර මිනිස්සු ඒ ගෙදෙට්ට යනවා පේනවා, ඒ ගෙදර මිනිස්සු මේ ගෙදෙට්ට එනවා පේනවා. මහණෙනි මම අන්න ඒ විදිහටම මේ සංසාරයේ සිටින්නා වූ සත්‍යයා සුගති දුගති වලට මාරු වෙන හැටි බුදු ඇසින් දකිනවා කියන. කොහාට මාරු වෙන හැටියද? සුගති දුගති වලට මාරු වෙන හැටි බුදු ඇසින් දකිනවා කියනවා. උන්වහන්සේ දකින්නේ මොන ඥානෙන්ද? චුතූපපාත ඥානේ. චුත වෙන හැටිත් නැවත ගිහිල්ලා උපදින හැටිත් දකින ඥානය. උන්වහන්සේ ඥානය ලබා ගත්තේ එදා සම්මා සම්බෝධියට පත් වෙන අවස්ථාවේ බෝධි මූලයේදී. එතකොට භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා කියනවා, ඒකාන්තයෙන් මේ සත්වයෝ කාය සුචරිතයේදීලා, වචී සුචරිතයේදීලා, මනෝ සුචරිතයේදීලා ආර්යයන් වහන්සේලාට රහතුන්ට මගඵල ලැබුවන්ට අභූතයෙන් චෝදනා නොකරලා මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ නැතුව සම්මා දිට්ඨියේ පිහිටලා ඉඳලා බොහෝ යහපත් කර්ම කරගෙන ස්වර්ග ලෝකයේ ගිහිල්ලා උපදිනවා දකින්නවා කියනවා. පින් කරගත්තු කට්ටිය යහපතේ හැසිලා රහතුන්ට අප උපස්ථාන කළා ස්වර්ගයේ ගිහිල්ලා උපදිනවා. පින්ගන්නේ ඔය අන්‍යාගමිකව ස්වර්ගය කියන වචනේ හොරකම් කරේ අපෙන්. මේක සුගතින් සග්ගං ගච්ඡති. සුගතිය ස්වර්ගය කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරපු වචනයක්. ස්වර්ගය ගිහිල්ලා උපදිනවා කියනවා. ඒ වගේම දකින්නවා කියනවා මේ යහපතේ යෙදිච්ච කට්ටිය මනුස්ස ලෝකේ ඇවිල්ලා උපදිනවා. ඒ වගේම දකින්නවා කියනවා සමහර සත්වයෝ ඒකාන්තයෙන් කාය දුස්චරිතයේදීලා, වාචී දුස්චරිතයේදීලා, මනෝ දුස්චරිතයේදීලා ආර්යයන් වහන්සේලාට මගඵලලාභීන්ට බැනලා චෝදනා කරලා මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා ඒ කරගත්තු කර්ම සමාදානයෙන් කය බිඳි මලාට පස්සේ විෂයෝ පවතින තිරිසන් ලෝකෙ ගිහිල්ලා උපදිනවා කියන. එහෙම නැත්නම් ප්‍රේත ලෝකයේ ගිහිල්ලා උපදිනවා කියනවා. එහෙමත් නැත්නම් මරණයෙන් මතු අපාය නම් වූ, දුක්ගතින් නම් වූ, විනිපාත නම් වූ නිරයන් උපපන්නාති. අපාය, දුගතිය, විනිපාත. විනිපාත කියන්නේ අකමැත්තෙන් පතිත වෙන. කැමැත්තෙන් බහිනවා නෙමේ, අකමැත්තෙන් පතිත වෙනවා කියනවා. ඒ ගිහිල්ලා නිරේ බැහැ ගන්නවා කියනවා. තමේනම් භික්කවේ, එතකොට මහණෙනි, නිරේපාලා නානා බාහුන්සු ගහෙත්වා යමස්ස රඤ්ඤෝ දස්සනಂತಿ. යමපල්ලු මොකද කරන්නේ? නානා බාහුන් ගහෙත්වා මිය පරලෝ ගිහිල්ලා එහෙ උපන් සත්‍යාගේ අතපයින් අල්ල ගන්නවා කියනවා. ඒ අතපයින් අල්ලගෙන ගිහිල්ලා මේ යම රජ්ජුරුවන්ට යමස්ස රඤ්ඤෝ දස්සෙන්ති යම රජ්ජුරුවන්ට පෙන්නනවා කියනවා. එතකොට සමහර වෙලාවට අපි දැනට ඉගෙනගෙන තියෙන්නේ මේ නිරේ කියලා තියෙන්නේ ගැන කිව්වේ මේ අපිව බය කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේට පින් ගන්න එහෙම බය කරන්න උවමනාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ කාවවත් එන්න එන්න පැවිදි කරන්න කියලා කතා කරගෙන පැවිදි කොලේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ වදාලා ඊතර වෙන්න කැමති කට්ටිය පැවිදි වුණා. තව ඊතර වෙන්න කැමති කට්ටිය උපාසක උපාසිකා බවට පත් වුණා. එතකොට මේ බොරු කියලා කාවවත් මේ රවට්ටන්න උවමනාවක් නැහැ. ඇයි ඒ? භාග්‍යතුන් වහන්සේ අරහං, කෙලෙස් රහිත කෙනෙක්, කෙලෙස් තියෙන කෙනෙක් නෙමේ. එතකොට මේ යමපල්ලු යමරජ්ජුරුවන්ට මෙයා ගැන සාක්කි කියනවා කියනවා. කොහොමද සාක්කි කියන්නේ? ස්වාමීනි, මේ පුරුෂයා මේ කෙනා, මේ අපායට ආපු කෙනා, පුරුෂයා වේවා ස්ත්‍රිය වේවා, ඒ ආපු පුද්ගලයාට තමයි මේ පුරුෂ පුද්ගල කියලා කියන්නේ. රජතුමනි, මේ කෙනා මෑණියන් කෙරෙහි වරදවා පිළිපන් කෙනෙක්ය. ඒ කියන්නේ අම්මට හරියට සලකපු නැති කෙනෙක්, අම්මට සලකන් නැතුව පව් කරගත්තු කෙනෙක්. දේවයන් වහන්සේ, මේ කෙනා තාත්තට පියාණන් කෙරෙහි වරදවා පිළිපන් කෙනෙක්ය. දේවයන් වහන්සේ, මේ කෙනා ශ්‍රමණ බ්‍රාහ්මණීන් කෙරෙහි වරදවා පිළිපන් කෙනෙක්ය. ස්වාමීනි, මේ කෙනා කීනාසව බමුණන් කෙරෙහි, ඒ කියන්නේ රහතුන් කෙරෙහි, බ්‍රාහ්මණ කියලත් රහතන් වහන්සේලාට කතා කරනවා. කීනාසව කියන්නේ ආශ්‍රව ශේකල, වරදවා පිළිපන් කෙනෙක්ය. කුල දෙටුවන් කෙරෙහි, තමන්ගේ පවුලේ වේවා වැඩිමහලු අයට, තමන්ගේ ගමේ වේවා වැඩිමහලු අයට නොසලකපු වරදවා පිළිපන්න කෙනෙක්ය. දේවයන් වහන්ස, මේ කෙනා බොහෝ වැරදි කරපු කෙනෙක්ය කියලා කාටද දැන් ඉදිරිපත් කරන්නේ? යම රජ්ජුරුවන්ට ඉදිරිපත් කරනවා. පින්වත්නි, මේ බලන්න, දැන් මේ දේශනාවේ තියෙනවා. එතකොට තමේනම් භික්කවේ යමෝ රාජා පටමන් දේවදූතන් සමනු යුංජති සමනුග්ගාහති සමනුභාසති. මේ යම රජ්ජුරුව කියන්නේ දඬුවම් කරවන කෙනෙක් නෙමේ. යම රජ්ජුරුව මේ කෙනාට සිහිය උපද්දලා දෙන කෙනෙක්, නිරේ ගිය කෙනාට සිහිය උපද්දලා දෙන කෙනෙක්. යම රජ්ජුරුව අහනවා කියනවා, මේ ලබ්ධිය පිහිටුවා සිහිය උපද්දවල අහනවා කියනවා, එම්බා පුරුෂය, නුඹ මනුලොවදී පළවෙනි දේවදූතයා නොදුටුහිද, දැක්කේ නැද්ද කියලා අහනවා. දැන් මේ දේශනාවේ නම මොකද්ද? දේවදූත සූත්‍රය. එම්බා පුරුෂය, නුඹ මනුලොවදී පළවෙනි දේවදූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. මෙයාව දැන් අතින් පයින් හැමතැනින්ම කවුද අල්ලන් ඉන්නේ? යමපල්ලු අල්ලගෙන ඉන්නේ, අතෑරලා නෙමෙයි ඉන්නේ. එතකොට මෙයා දඬුවමට නිමේ නියමිත වෙච්චි සත්වෙක්, බැගෑ හඬ දැකලා, බැගෑපත් වෙලා කියන හැටියට අඬාගෙන කියනවා දැක්කේ නෑ කියලා. දැන් අපි කොහෙද මෙහෙ දේවදූතයෝ දකින්නේ? නේද, අපිට හිතෙන්නේ දේවදූතයෝ කියපුවම සුරංගනා කතාවල තියෙන අර සුන්දර සලු පිළිපොරෝගෙන මේ පරයි පිහාටු වගේ තටු දාගෙන ඇවිල්ල අර මැජික් කාරින්ගේ අතේ තියෙන බස්තම වගේ එකක් අරන් ඇවිල්ල තරුවක් කොනේ තියෙන එහෙම දේව දූතයෝ ගැනනේ අපිට සිහි වෙන්නේ. මෙයා කියනවා අනේ මං එහෙම දේව දූතේ දැක්කේ නෑ කියනවා. යමරජ්ජරු අහනවා එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා. උඩුකුරුව හොය හෝනා චූටි ළමයිව නුඹ දැක්කේ නැද්ද කියනවා. තමන්ගේම මල මුත්‍රා ගොඩේ වැටිලා පෙරලි පෙරලි දඟලන මස් කැටේ වගේ ඉන්න චූටි ළමයිව. එතකොට මෙයා කියනවා මේ දැක්ක කියනවා. එතකොට නුඹට හිතුනේ නැද්ද කියලා අහනවා. අනේ මමත් මෙහෙමනේ ඉපදුනේ, මම ආයේ උපදින්නෙත් මෙහෙමනේ, ඒ හින්දා මම අයහපත් වැඩ කරලා වැඩක් නැහැ, මම මාන්නෙන් ඉඳලා වැඩක් නැහැ, මං කයින් වචනයෙන් මනසින් දුසිරිත කරලා වැඩක් නැහැ, මම මේ මස්ස දැල්ලක් වගේ නිපදුනේ කියලා නුඹට හිතුනේ නැද්ද කියලා අහනවා. දැන් ලොකුවට ගණන්කාරකමට අපි ඉන්නවනේ නේද? හිතුනේ නැද්ද කියලා අහනවා. මෙයා කියනවා අනේ දේවයන් වහන්සේ නොහැකි වීමි, පමා වූයෙමි. දේශනා කරනවා මට බැරි වුණා කියනවා එහෙම හිතන්න, පමා වුණා කියනවා. යම රජ්ජුරුව කියනවා පමා වුණු බැවින් නුඹ කයින් වචනේ මනසින් දුසිරිත කළා, ඒක තමයි මෙහාට එන්න සිද්ධ වුණේ කියනවා. හැබැයි මේ යම් ආකාරයකින් පව කරගත්තු අය එනවද මෙහාට, ඒ ආකාරයෙන් නුඹට සිද්ධ වේවි කියනවා. මට කරන්න දෙයක් නැහැ කියනවා. යමරජ්ජුරු මේ සිහිය උපද්දලා දෙනවා කියනවා. තංකෝපනතේ ඒතම් පාපකම්මං, පුරුෂය එම්බා පුරුෂය මේ පව්කාර මෙහෙ එන්න මේ විඳවන්න දැන් කරගත්තු පව්කාරකම් ටික තංකෝපනතං ඒතම් පාපකම්මං නේව මාතරා කතං, මේක නුඹේ අම්මා කරපු එකක් හින්දා ආව නෙමේ කියනවා. නේව පිතරාක න පිතරා කතං, නුඹේ තාත්තා කරපු දෙයකට නුඹ මෙහෙ ආවත් නෙමේ කියනවා. න භාතරා කතං න භගිනියා කතං, වැඩිමහල් සහෝදරියෝ බාල සහෝදරියෝ කරපු දෙයකට මෙහෙ ආව නෙමේ කියනවා නුඹ. න මිත්තා මච්චේහි කතං, මිත්‍රයෝ ඒ ගම පාලනය කරපු මැති ඇමතිවරු කරපු දෙයකට නුඹ මෙහෙ ආව නෙමේ කියනවා. න ඥාති සාලෝහිතාහි කතං, නුඹේ ඥාති හිත මිත්‍රයෝ කරපු දෙයකටම නුඹ මෙහෙ ආව නෙමේ කියනවා. න ශ්‍රමණ බ්‍රාහ්මණාහි කතං, ඒ දැන් සමහර අය හිතාගෙන ඉන්නවනේ අහවල් කෙනාගේ කැමැත්තට අනුව තමයි අපි මෙහෙ උපදින්නේ අරහෙ උපදින්නේ කියලා. ආන් ඒ හින්දා යම රජ්ජුරුව මතක් කරනවා කියනවා ශ්‍රමණ බ්‍රාහ්මණීන්ගේ දෙවියන්ගේ කැමැත්තට නුඹ මෙහෙ ආවා නෙමෙයි කියනවා. නේව දේවතාහි කතං, දෙවියෙක්ගේ කැමැත්තට ආවත් නෙමෙයි කියනවා. තයාවේතම් පාපකම්මං කතං, නුඹමයි කියනවා මෙහෙ එන්න වැඩේ කරගෙන තියෙන්නේ. මොකද්ද කරගත්තු වැඩේ? කයෙන් වචනයෙන් මනසින් දුසිරිතේදීම විපාකම් පටිසං වේදිස්ස තීති, ඒ හින්ද දැන් විඳවන්න වේවි කියනවා. ඔය තමයි කියනවා පළවෙනි දේවදූතයා ගැන සිහිපත් කිරීම. පළවෙනි දේවදූතයා ගැන සිහිපත් කළ ඉවර වෙලා යමරජ්ජුරු ආයෙත් අහනවා කියනවා. දෙවනි දේවදූතයා ගැන සිහිපත් කරනවා කියනවා. එම්බා පුරුෂය නුඹ මනුලොයේදී දෙවනි දේවදූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. මෙයා කියනවා දේවයන් වහන්සේ නොදුටුවීමි කියනවා. එම්බා පුරුෂය නුඹ එහෙදි දැක්කේ නැද්ද කියලා අහනවා. උපතින් 80 වයස් ගිය, උපතින් 90 වයස් ගත වෙච්චි, උපතින් 100ක් වයස් ගත වෙච්චි බොහෝ දිරලා ගිය අර උළුස්සේ උඩ තියෙන රවුම් ලීය වගේ කොන්ද වක් වෙච්චි සැරයටියේ එල්ලිලා යන දත් වැටිච්චි, කෙස් පැහිච්චි, ඇඟ රැලි වැටිච්චි, වෙවුල වෙවුල ඇවිදින, නැගිට ගන්න බැරුව තමන් ඉන්න තැනම මලමුත්‍රා කරගන්න වයසට ගිය මිනිස්සුන්ව දැක්කේ නැද්ද කියලා අහනවා. මෙයා බැගෑපත් වෙලා කියනවා දැක්කා කියනවා. දැන් අතින් පයින් අල්ලගෙන ඉන්නේ, ඇම්බරි ඇම්බරි අඬා අඬා කියනවා දැක්කා කියනවා. එම්බා පුරුෂේ නුඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. මමත් වයසට යන්නේ මෙහෙමනේ, මට කොයි විදිහට වයසට ගිහිල්ලා විඳවන්න වෙයිද කියලා දන්නේ නෑනේ. මේ අතේ පයේ හයියක් තියෙනකන් විතරනේ මට මගේ මේ ගණන්කාරකම් ඔක්කොම මම අකුසල් කරලා වැඩන්නේ. තව ටික කලයි මට තියෙන්නේ. මං යහපතේ දෙන්න ඕනා කියලා නුඹට හිතුනේ නැද්ද කියලා අහනවා. මෙයා කියනවා දේවයන් වහන්සේ නොහැකි වීමි, පමා වීමි, පමා වෙච්චි හින්දා නුඹ කරගත්තු ටික හින්දයි කියනවා මෙහාට ආවේ. අර වගේම ආයේ මතක් කරලා දෙනවා මේක නුඹේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඥාති හිතමිත්‍රාදීන් ශ්‍රමණ බ්‍රාහ්මණවරු දෙවිවරු කරපු දෙයක් නෙමෙයි කියනවා. මේක මේ යම ලෝකෙට එන්න පාර හදාගත්තේ නුඹමයි කියනවා. පව් කරගත්තු කෙනෙකුට යම් ආකාරයෙන්ද ඒ විදිහට විඳවන්න වේවි කියනවා. දෙවෙනි දේවදූතයා ගැන සිහිපත් කරලා දීලා යමරජ්ජුරු ආයිත් අහනවා කියනවා. මේ එම්බා පුරුෂය නුඹ තුන්වෙනි දේවදූතයා නොදුටු හේදි කියලා අහනවා. මෙයා කියනවා අනේ දැක්කේ නෑ කියනවා. එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා. මිනිස් ලෝකේ ඉඳෙද්දී බොහෝ දුකටපත් වෙච්චි, ලෙඩ වෙච්චි, තමන්ගේ ඇඟේ ලෙඩේ හින්දා තමන්ට නැගිට්ටුව ගන්න බෑ. වෙනින් කෙනෙක් ඕන නැගිටින්න. නැගිට්ටයි පස්සේ තමන්ටම හේතු වෙන්න බෑ, හාන්සි වෙන්න බෑ. වෙනින් කෙනෙක් ඕන හාන්සි වෙන්න. සමහර ලෙඩ හැදිලා ඇඟේ පැත්තක් පන්න නෑ. ඒ ඇඟේ රස්නෙට ඇඳේම ඉඳෙද්දී මස් තැම්බෙනවා, බෙඩ් සෝස් හැදෙනවා. ඒ තුවාල හැදිලා තියෙද්දී මස් දියවෙවි ගිහිල්ලා කටු පේනවා. ඒත් මිනිස්සයා ජීවත් වෙනවා. බොහෝ දුකටපත් වෙලා තමන්ගේම මලමූත්‍රා ගොඩේ ඉඳගෙන මේ කෙන්දිරි ගාන ලෙඩ්ඩු දැක්කේ නැද්ද කියලා. මෙයා කියනවා ස්වාමීනි දුටුවා කියනවා. නුඹට හිතුනේ නැද්ද කියලා අහනවා. මමත් මේ විදිහටමනේ ලෙඩ වෙන්නේ. අද මං කෙලින් හිටියට මට හෙට මොනවා වේවිද දන්නේ නැහැ. අද මම මෙහෙම හිටියට හෙට මොනවා වේවිද දන්නේ නැහැ. මමත් මේ විදිහට ලෙඩ වේවිනේ. ඇයි මම මේ අකුසල් කරන්නේ? ඇයි මං කාය දුස්චරිතයේ දෙන්නේ? ඇයි මං වචනයෙන් පව් කරගන්නේ? ඇයි මං හිතින් පව් කරගන්නේ? මේක නතර කරලා දාලා කුසලී යෙදෙන්න ඕනා කියලා නුඹට හිතුනේ නැද්ද කියලා අහනවා. එතකොට බලන්න පින්වන්දි, මේ යමරජ්ජුරුව කියන්නේ මහා මේ දල දත් තියෙන කෙනෙක්ද? මහා සැරපරුස කෙනෙක්ද? නෑ, මේ දේවදූතයෝ ගැන ප්‍රශ්න අහනවා. එතකොට මෙයා කියනවා දේවයන් වහන්සේ නොහැකි වීමි කියනවා. මම පමා වූ වෙමි කියනවා. පමා වීම නිසා නුඹ සිත කය වචනයෙන් ගොඩා පව් කරගෙන තියෙනවා කියනවා. මෙහෙ එන්න සිද්ධ වුණේ අම්මා කරපු ඔහේගේ අම්මා කරපු දෙයකට නෙමෙයි කියනවා. මෙහෙදි නම් පින්වන්නේ හරි ලේසි. අරයා මෙහෙම කරපු හින්දා මම මෙහෙම කරා කියන්නේ. එතකොට වැරද්ද කාගේ පිටේද? අරයාගේ පිටේ. එහෙදි එහෙම කරන්න බෑ. සිහිය උපද්දලා දෙනවා මේක ඔහේගේ අම්මා කරපු දෙයක් නෙමෙයි කියනවා. මේක ඔහේගේ තාත්තා කරපු දෙයක්ුත් නෙමෙයි කියනවා. මේක ඥාති හිත මිත්‍රාදීන් සහෝදර සහෝදරියු කරපු දෙයක්ුත් නෙමෙයි කියනවා. මේක දෙවියන්ගේ කැමැත්තට සිද්ධ වුණත් නෙමෙයි කියනවා. ශ්‍රමණ ග්‍රාහ්මණින් කළත් නෙමෙයි කියනවා. මෙහාට එන්න පාර හදාගත්තේ නුඹමයි කියනවා. පව් කරගත්තු කෙනෙකුට යම්මාකාරයෙන්ද නුඹට ඒ විදිහට වේවි කියනවා. තුන්වෙනි දේවදූතයා ගැන අහලා යම රජුරෝ හතරවෙනි දේවදූතයා ගැන අහනවා කියනවා. හතරවෙනි දේවදූතයා තමයි මෙයාගෙන් අහනවා, නුඹ හතරවෙනි දේවදූතයා නොදුටුහිද? දැක්කේ නැද්ද කියලා අහනවා. දැක්කේ නෑ කියලා විලාප දෙනවා. ඇයි දැන් මෙයා දන්නවා කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා? අර එක දේශනාවක තියෙනවා පින්වත්නි, ප්‍රේතියක්. භාග්‍යතුන් වහන්සේගේ වචනේ තියෙනවා මේ දුගති ලෝකවලින් චුට්ටක් හරි සැනසෙල්ලක් තියෙනවා කියනවා. ප්‍රේත ලෝකේ ඉන්නවනම් ඇයි සෙමසොටු ටිකක්වත් හම්බෙනවා කියනවා. අඩු ගන්න ඥාති පිනක් දුන්නොත් පිනවත් හම්බෙනවා කියනවා. එහෙමවත් රැකවරණයක් නැහැ කියනවා තිරිසන් ලෝකේ. එහෙමවත් රැකවරණයක් නැහැ කියනවා නිරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම රජුරෝ අහනවා කියනවා, හතරවෙනි දේවදූතයා එම්බා පුරුෂේ නුඹ මනුස්ස ලෝකයේදී හතරවෙනි දේවදූතයා නොදුටුහිද කියලා. එතකොට මෙයා කියනවා දැක්කේ නෑ කියනවා. ඇයි නුඹ එහෙ ඉඳෙද්දි දැක්කේ නැද්ද කියලා අහනවා. පව් කරන මිනිස්සු, හොරකම් කරන මිනිස්සු, ගම් පහරන මිනිස්සු, වැරදි කාමසේවනයේ යෙදෙන මිනිස්සු දැක්කේ නැද්ද කියලා අහනවා. ඒගොල්ලෝ ඒවා මිනි මරණ කට්ටිය දැක්කේ නැද්ද කියලා අහනවා. ඒගොල්ලෝ ඒවා කරපුවම රජවරුන්ට, සෙබළුන්ට, සිටුවරුන්ට හවු වෙනවා. රජවරුන්ට, සෙබළුන්ට, සිටුවරුන්ට හවු වුණයි පස්සේ මේ වද දෙන්න එක්කරගෙන යනවා. වද දෙනවා කියන්නේ පින්වන්නේ මේ පිරිසට පේන්න, පිරිසට පේන්න වද දෙනවා. මේක දේශනාවේ තියෙනවා හිස ගසා දානවා කියනවා, අතපය කපනවා කියනවා, පණ පිටින් ඉඳෙද්දී මොලේ උගුල්ලුවනවා කියනවා, තෙල් කකාරෝල ඇඟේ හිනවා කියනවා, නොයෙකුත් ආකාරයෙන් වද දෙනවා කියනවා. නුඹ ඒව දැක්කේ නැද්ද කියලා අහනවා. එතකොට මෙයා කියනවා, අනේ දේවයන් වහන්සේ දැක්කා කියනවා. එතකොට හිතුවේ නැද්ද කියලා අහනවා, මේ ලෝකෙදිත් පව් කරපුවම මෙහෙම හම්බෙනවා නම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු දේශනා කරනවා පරලොවක් තියෙනවා කියලා. පින්වන්නි, මේ ලෝකේ කොයි කාලෙදිත් පරලොවක් ගැන කතාවක් තියෙනවා. එතකොට නුඹ හිතුවේ නැද්ද කියලා අහනවා, පව් කරපුවම මෙලෝදිත් මෙහෙම හම්බෙනවා නම් එලෝ ගියාම කොහොම හම්බෙයිද කියලා හිතුවේ නැද්ද කියලා අහනවා. එතකොට කියනවා දේවයන් වහන්සේ, නොහැකි වීමේ, පමා වීමේ, පමා වෙලා කරගත්තු ටික මේ හින්ද මෙහි ආවි කියනවා. මේක නුඹේ අම්මා කරපු දෙයක්, තාත්තා කරපු දෙයක්, ඥාති හිත මිත්‍රාදීන් කරපු දෙයක් නෙමෙයි කියනවා. මෙතෙන්ට එන්න කටයුතු ටික කරගත්තේ නුඹමයි කියනවා. පව් කරගත්තු කෙනෙකුට යම්මාකාරයෙන්ද ඒ ආකාරයෙන් සිද්ධ වේවි කියනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම රජුරෝ විසින් හතරවෙනි දේව දූතයව සිහිපත් කළා දීලා අවසාන දේව දූතයා ගැන අහනවා කියන. එම්බා පුරුෂයේ නුඹ මනුලෝකයෙන් දෙද්දී හතරවෙනි දේව දූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. දැන් මෙයාට මේවට උත්තර දීලම හති මෙයා අමාරුවෙන් කියනවා නොදිටීමි කියනවා. ඇයි එම්බා පුරුෂේ නුඹ එහෙදි දැක්කේ නැද්ද කියලා අහනවා. මෙරිලා එක දවසක් ගිය. මෙරිලා දෙකක් ගිය. මෙරිලා තුනක් ගිය. ඉදිමිලා පැලිලා ඕජාව වැක්කිරෙන මලමිනී දැක්කේ නැද්ද කියලා අහනවා. ඕගොල්ලන්ට නම් මේ දේවදූතය හරී සුන්දරයිනේ. ඇයි මලයි පස්සේ මොලිත් නැතුව බඩේ ඇතුළේ තියෙන ටිකක් නැතුව හොඳට කෝට් එකක් ඇඳලා මලක් ගහලා සෙන් පවුඩර් දාලානේ ගෙදරින් ඉන්නේ. පෙට්ටි එකක් බැහැගෙන. නමුත් පින්ගන්නේ මේ සිරුර මලයි පස්සේ වැඩි වෙලා තියෙන්නේ නැහැ. ගල් වෙන්න පටන් ගන්නවා. හොඳටම ගල් වෙනවා. ගල් වෙලා ඉදිමෙන්න පටන් ගන්නවා. හොඳටම ඉදිමෙනවා. ඔය සාමාන්‍යයෙන් පුංචි කුරුම්බ ගෙඩියක් තරමට තියෙන ඔය ලොරු ඔළුව ඉදිමෙනවා කොච්චරද කියනවා නම් ලොකු අරක ගෙඩියක් කොස් ගෙඩියක් ගන්නට ඉදිමෙනවා. ඇඟේ ඇඳන් ඉන්නවා නම් බුරුලට ඇඳුම් ඒ ඇඳුම් ඔක්කොම ඉරිලා යන ගානට ඉදිමෙනවා. ඒ තරම් ඉදිමෙනවා. ඊට පස්සේ ගල් වෙලා ඉදිමිලා ඉදිමිලා ආයේ දිය වෙන්න පැලෙනවා. හැම තැනින්ම සට සට ගාලා පැලෙනවා. ඊට පස්සේ ඕජා වැක්කෙරනවා. ගඳ කියන්නේ පැත්ත පලාත යන්න බෑ. මම එක සැරයක් ගිය වෙලාවක මට එක ලාච්චුවක් කරලා පෙන්නුවා. ඒත් ෆ්‍රීසර් එකේ තියෙන්නේ යම් පමණකට සීත කළා. ඇරිය ගමන් මට ගාල එළියට එන්න ආවා. මං අත කටින් අතල් අතින් කට අල්ලගත්තා. ආයේ පල්ලයට වෙලා බැලුවා. ආයේ ඔළුව පාත් කරා විතරයි ආයෙත් අමාරුයි. ඒ තරම් ගඳයි. ඒ දර්ශනීයට වැඩිය ගඳයි. උහුලන්න බෑ ගඳ කුණුණයි පස්සේ. එතකොට ඒ කාලේ මිනිහක් එහෙම තමයි අමුසොහොන කියලානේ කියන්නේ. අමුසොහොන අමුවෙන් තමයි ගිහිල්ලා දාන්නේ. ඔහොම වෙච්චි ඒව දැක්කේ නැද්ද කියලා අහනවා. එතකොට මෙයා කියනවා දේවයන් වහන්සේ දැක්කා කියනවා. දැන් දේවයන් වහන්සේ කියන්නේ කාටද? යම රජුරවන්ට. දේවයන් වහන්සේ දැක්කා කියනවා. පින්වත්නි, ඔය සමහර ඔය රීබර්ත් කතා තියෙන්නේ අවසාන ඔය මැරෙන්න ඔන්න මෙන්න ගිහිල්ලා ආයේ උපදිනවා කියලා සිහි නැති වුණාම එහෙම සමහර අය මේ කියනවා යම රජුරවන්ගේ විස්තර. අපිට දැනටත් ඒව අහන්න ලැබෙනවා. එතකොට අහනවා අන්තිම වශයෙන් අහනවා කියනවා අවසාන දේව දූතයා දැක්කේ නැද්ද නුඹ කියලා. එතකොට මෙයා කියනවා දැක්කා කියනවා. ඉතින් නුඹට හිතුනේ නැද්ද කියලා අහනවා. මමත් මෙහෙම මැරෙනවනේ. මම රාගයට යට වෙලා ලෝභයට යට වෙලා මේ මුලාවට ගිහිල්ලා මේ කයින් වචනේ මනසින් පවු කරගෙන වැඩක් නැහනේ. ඒ හින්දා මම යහපතේ දෙන්න ඕන කියලා හිතුවේ නැද්ද කියලා අහනවා. දේවයන් වහන්සේ පමා වීමේ නොහැකි වීමේ කිව්වා කියනවා. එතකොට යම රජුරෝ කියනවා කියනවා කරන්න දෙයක් නැහැ. නුඹ පමා වෙච්ච හින්දා මේ සිත කය වචනයෙන් බොහෝ පව් කරගත්තා. මේක නුඹේ නේව මාතරා කතා. අම්මා කරපු දෙයක් නෙමේ. න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, තාත්තා සහෝදර සහෝදරියු කරපු දේවල් නෙමේ. න මිත්ත මච්චේහි කතන්. මිත්‍රයෝ ඇමතිවරු කරපු දේකුත් නෙමේ. න ඥාති සාලෝහිතා කතන්. ඥාති විසින් කරපු දේකුත් නෙමේ. සමනක් බ්‍රාහ්මණවරු විසින් කරපු දේකුත් නෙමේ. දෙවියන් විසින් කරපු දේකුත් නෙමේ. තායාවේතම් පාපකම්මං කතා. මේක නුඹමයි කරගත්තේ කියනවා. ඒ හින්දා විපාකේ විඳින්න වේවි කියනවා. එහෙම කියලා දැන් දේවදූතයෝ කී දෙනෙක් ගැන ඇහුවද? 5 දෙනයි. මේ දේවදූත 5 දෙනා ගැන සිහිපත් කරලා දීලා, පව් කරගත්තු කෙනෙකුට යම් ආකාරයකින්ද එම්බා පුරුෂය නුඹට ඒ විදිහට විඳවන්න වේවි කියලා යම රජුරෝ අහක බලා ගන්නවා වගේ. දැන් යම රජුරවන්ට බේරෙ ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සිහි කළා දුන්නට මෙයාට සිහි වෙන කුසලෙකුත් නැහැ. එතකොට මොකද වෙන්නේ? යම රජුරෝ නිස්සද්ද වුණා කියනවා. තමේනම් භික්කවේ නිරය පාලා පංචවිධ බන්ධන නාම කාරණං කරුන්ති. නිස්සද්ද වුණ ගමන් නිරපල්ලියෝ ටික, යමපල්ලු කියලා ඕගොල්ලෝ අහලා තියෙනවනේ, යමපල්ලු ටික මේ කෙනාව අතපය 4 අල්ලගෙන ඇදගෙන ගිහිල්ලා පංචවිධ නාම කාරණං කරුන්ති. පංචවිධ බන්ධන නාම කාරණං කරෝති. පංචවිධ බන්ධනය කියන පළවෙනි දඬුවම දෙන්න පටන් ගන්නවා කියනවා. ඒ තමයි තත්තං අයෝකීලං හත්තේ ගමෙන්ති. රතු පාටට දිලිසෙන රත්විච්ච යකඩ උලක් හත්තේ ගමෙන්ති, පොළොවට තියලා අතට ගහනවා කියනවා. තත්තං අයෝකීලං ဒුතියේ හත්තේ ගමෙන්ති. රත් වෙලා දිලිසෙන, රතු පාටින් දිලිසෙන යකඩ උලක් දෙවනි අතේ ගහනවා කියනවා. තත්තං අයෝකීලං පාදේ ගමෙන්ති. ගිනිගෙන දිලෙන යකඩ උලක් කකුලට ගහනවා කියනවා. ဒුතියේ පාදේ ගමෙන්ති. ගිනිගෙන දිලෙන යකඩ උලක් දෙවෙනි කකුලටත් ගහනවා කියනවා. තත්තං අයෝකීලං හදේ ගමෙන්ති. මජ්ජේ උරස්මින් ගමේති. පපුව මැද ගහනවා කියනවා රත්ත්‍ච්ච යකඩ උලක්. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සා තත්ත දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති. මේ උල්පහ ඇන්නයි පස්සේ මේ සත්වයා තිප්පා කටුකා වේදනා, තීව්‍ර වූ දුක් වූ කටුක වූ වේදනා විඳිනවා කියනවා. හැබැයි පින්ගන්නේ කනගාටුවට කාරණේ කියන්නේ නචතාව කාලං කරුන්ති. ඒ උල්පහ ගැහුවා කියලා දැන් මෙහෙදිනම් පපුව මැදින් එකක් බැස්සුවොත් මොකද වෙන්නේ? මැරෙනවනේ. කනගාටුව කියන්නේ නචතාව කාලං කරෝති, මැරෙන්නේ නැහැ කියනවා. යාවන තම් පාපකම්මං බයන්ති හෝති. ඒ කර්මය ලබන්න කරපු පවුකාර කර්මය ගෙවෙනකම්, ඒ දුක විඳින්න කරපු කර්මය ගෙවෙනකම් කාලක්‍රියා කරන්නේ නැහැ කියනවා, මැරෙන්නේ නැහැ කියනවා. වතුරෙන් එළියට දාපු මාළුවේ ගැහෙන්නේ යම් ආකාරයේද අර උල්පහ ගහගෙන දඟල දඟල දඟල දඟල ගැහි ගැහි ඉන්නවා කියනවා, මැරෙන්නේ නැහැ කියනවා. පින්වන්නේ ඒක මේ වගේ දෙයක්. දැන් අපි හිතමු අපි හීනියක් දකිනවා කියලා. අපි හීනියක් දකිනවා කවුරු හරි හොරු කට්ටියක් අල්ලගෙන, එහෙම නැත්නම් අපි හිතමු හමුදා බටේ කියලා, හමුදා කට් බටේ දකිනවා හතුරු තමන්ව අල්ලගෙන වද දෙන හැටි. දැන් බටයාගේ පණ යනවද වද දුන්න කියලා? මොකෙන්ද දකින්නේ? හීනෙන් දකින්නේ. හැබැයි අර වද දෙද්දි තමන් මානසිකව ඒ දැනෙන බිය තමන්ට දැනෙන්නේ නැද්ද? හීනෙන් බය වෙද්දී ඒ බිය එහෙම්මම දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒ වේදනාව එහෙම්මම විඳින්නේ නැද්ද? විඳිනවා. ඒ භය වේදනාව තැති ගැනීම කායිකෝ මානසිකෝ දෙකෙන්ම විඳිනවා. විඳවනවානේ. ආන් එතකොට විඳවීම තිරෙනවා. හැබැයි පණ යන්නේ නෑ. මට මේ මැරෙන්නේ නෑ කියපුවම මට හිතුනේ මේ වගේ කියලා. හැබැයි හීනෙන් දකින්න එකක් නෙමෙයි. මම එක සැරයක් හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියා මේ සර්පෙක් දෂ්ට කරලා ලංකාවේ. පාන්දර දෙක විතර වෙද්දි පහුගේ එහා පැත්තේ ඇඳට ගෙනල්ලා දැම්ම මිනිස්සෙක් හાર્ට් ඇටැක් ලෙඩෙක් මළා. ගිය වෙලේ ඉඳන්ම අල්ලපු ඇඳේ ලෙඩා සිහිසන් නෑ. කියවනවා කියවනවා කියවනවා. මොකද්ද කරන්නේ? ඇඳේ ඉඳන් ලොරියක් කෙලවනවා. ඇඳේ ඉඳගෙන ලොරියක් කෙලවනවා. කොහොමද එළවන්නේ? ඇඳේ ඉඳගෙන කිව්වට ඇඳේ හාන්සි වෙලා සිහියත් නැහැ. ගෝලයාට කියනවා, ගාමේ මට තාමත් මතකයි නම ගෝලයාගේ පව ඇයි රෑ එළි වෙනකන් ඒක ඇහුවනේ. ගාමිනී ඔන්න බෝක්කුවක් බෝක්කුවක් බෝක්කුවක් කිය කේ ගහනවා. ආයේ කියනවා, හරෝපං වමට, හරෝපං හරෝපං හරෝපං වමට කියනවා. මේ ඇඳේ ඉඳගෙන මම බැලුවා කොයි තරම් මනසින් විඳවනවද කියලා. එතකොට එයා දන්නේ නැහැ ඉන්නේ කොහි කියලාද. එයා හොස්පිටල් එකේ ඉන්නවා කියලා දන්නේ නැහැ. ඔහොම නෙමෙයි මට ඒ කියපු ඒවා මෙතන කියන්නත් බෑ. එළි වෙනකන් විඳවනවා විඳවනවා විඳවනවා. එයා හිතන් ඉන්නේ එයා හැබැයි ලොරිය ඇතුලේ ඉන්නවා කියලා. බලන්න, අපි මෙලෝදිම එහෙම විඳවනවා නම් නිරේ ගියාම කොහොමද? ඒ හින්ද පින්ගන්නේ මේ මං අර කලින් දේශනාව කීවේ මේක සසරේ ස්වභාවයේ භාග්‍යතුන් වහන්සේ බුදු ඇසින් දැකගත්තා. උන්වහන්සේ දැනගත්තා. උන්වහන්සේට තිබුණා චුතූපපාත ඥානය. සත්‍යය චුත වෙන හැටි උපදින හැටි දකින්නේ. ඉතින් අපිට තියෙන්නේ මේ මහද්දි අපේ පඬිතමානී අදහස් ඉස්සරහට ගන්න නැතුව ඕවා කොහෙ වෙන්නද කියලා මේ භාග්‍යතුන් වහන්සේගේ වචනේ සද්ධාවෙන් පිළිගන්න. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මේ පංචවිධ බන්ධනය කරයි පස්සේ ඒ වේදන ඒ දුක විඳවන්න කරපු කර්මය ගෙවෙනකන් එයා ඒකෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? නිරේපාලිය මෙයාව ආයේ අල්ල ගන්නවා කියනවා. කුටාරියෙන්, ඒ කියන්නේ පොරෝ වලින් වට වෙලා සහිනවා කියනවා. කෑලි කෑලි යන්න මෙයාව සහිනවා කියන එක තේරෙනව නේද? කෑල්ල කෑල්ල ගහ ගහ අයින් කරනවා කියනවා. හැබැයි අවුරුදු 10 ගානක් යනකම් මෙයාට කෙටුවත් පණ යන්නේ නැහැ කියනවා. ඒ හැම පහරක්ම මුල් කරගෙන තිප්පා කටුකා වේදනා වේදේති නචතාවතං කාලං කරෝති. මැරෙන්නේ නැහැ කියනවා. තීව්‍ර වූ කටුක වූ දුක් වූ වේදනා විඳිනවා කියනවා. මැරෙන්නේ නැහැ කියනවා. ඒ දඬුවම විඳින්න කරපු පෞකාරකම ඉවරුණයි පස්සේ ආයෙ මෙයාව අල්ලලා ගන්නවා කියනවා. ඊට පස්සේ වෙනින් තැනකට ගෙනියනවා. ඔළුවෙන් හිටවලා ඉවරලා කකුල් දෙක මැද ඉඳන් ඉරනවා කියනවා. කීතක් දාලා. හැබැයි පණ යන්නේ නැහැ කියනවා. තිප්පා කටුකා වේදනා විඳිනවා කියනවා. ඒක ඉවර වෙන්නේ යම් දවසක ඒ වදේ විඳින්න කරගත්තු පව් ටික ඉවරුනාම කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊගාවට මෙයාව දානවා කියනවා රත් වෙන ගිනිගෙන පොළොව දිලිසෙන ශාලාවකට. එතකොට ඒ පොළොව දැන් මේ වගේ කූල් නෑ. මොකද වෙලා තියෙන්නේ? රතු පාටට රත් වෙලා දිලිසෙනවා. ඊගාවට යමපල්ලු මේ මේ ශාලාවට මේ නිරිසත්තේ. එතකොට එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙනවා පින්ගන්නේ, මේ ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්නේ නිරේ කියනවා. මෛත්‍රී බුද්ධ ශාසනය මනු දැන් ඔබ අහලා තියෙනවානේ මනු මෛත්‍රී බුද්ධ ශාසනය ගැනනේ. මනු මෛත්‍රී බුද්ධ ශාසනය ගැන දේශනා කරන තැනදී මට මතක හැටියට මහා සිංහනාද සූත්‍රයේදී මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඒ කාලෙට මනුලොව ඉන්නවා කියනවා අවීචියේ වගේ, අවීචි නරකාදීයේ වගේ සත්තු. සත්තු කියන්නේ මනුලොව, ඒ කියන්නේ මිනිස්සු. උපමාවක් කියනවා පින්වත්නි, උණපඳුරක උණබට තියෙන්නේ යම් ආකාරයකින්ද, ඒ වගේ ළඟ මිනිස්සු ඉන්නවා කියනවා. උණපඳුරක උණබට තියෙනවා වගේ කියනවා මෛත්‍රී බුද්ධ ශාසනේ මේ ලෝකේ පහළ වෙන කාලෙදී මේ මනුස්ස ලෝකේ ඒ තරම් මිනිස්සු ඉන්නවා කියනවා. ඒ කියන්නේ අවීචි මහ නරකාදී ඒ තරම් නිරසත්තු ඉන්නවා, දුක් විඳින්න ගිහිල්ලා ඉපදිච්ච කට්ටිය. එතකොට මෙයාව දානවා කියනවා රත්‍රිල ගිනිගෙන දිලෙන ශාලාවකට. ඒ රත්‍රිල ගිනිගෙන දිලෙන ශාලාවට දැම්මයි පස්සේ නිරේ පල්ලෝ රතුපාටින් රත්ත්‍චි යකඩ රෝද තියෙන කරත්වල නැගලා මේ සත්‍යයන්ගේ ඇඟ උඩින් යනවා කියනවා. එතකොට ඇඹරෙනවා පොළවත් රත් වෙලා, ඇඟ උඩින් යන්නේ රත්ත්‍චි ඒවා. එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා කියනවා. වෙලාවකට පපු උඩින් යනවා, වෙලාවට කට උඩින් යනවා. දැන් අපි කට උඩින් යනවා කියලා හිතන්නකෝ, කරත්ත රෝදයක්. හැබැයි ඇඹරෙනවා දුක් විඳිනවා විතරයි කියනවා, කාලක් ක්‍රියා කරන්නේ නැහැ කියනවා. ඒ පෞකාරක ඒ දුක විඳවන්න කරපු යම් පවක් ඇද්ද ඒක ගෙවිලා ඉවර වෙනකන් මේ කාලක් ක්‍රියා කරන්නේ නැහැ කියනවා. ඒක ඉවරුනාම ඒක ඉවරුනාම නිරේ සත්තුන් අරගෙන ඉවර වෙලා ආයි ගගහ නග්ගවනෝ කියන රත්තල ගිනිගෙන දිලෙන කන්දකට අපිට නිකන් නගින්නත් අමාරුයිනේ. පිච්චි පිච්චි ගගහ නග්ගවනෝ කියනවා. ඒකෙන් බැස්සුවයි පස්සේ මෙයාව දානවා කිය බස්සනවා කියනවා ලෝකුඹු නිරේ. ලෝකුඹු නිරේ ගැන කියනවා පින්වත්නි දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ. ලෝකුඹු නිරේ කියන්නේ මේ ලෝදිය තියෙන හැලියක් කියනවා. එතකොට චූටි පහේ හැලියක් නෙමෙයි මේක. නිරේ සත්තු ලක්ෂ කෝටි ප්‍රකෝටි ගානක් මේකේ බස්සනවා කියනවා එක සැරේ. බස්සපුවම සත්වයාගේ ශරීරය පෙනගුලියක් වගේ වෙනවා කියනවා. හරියට අර කේතලයක වතුර නටනවා වගේ කැරකි කැරකි කැරකි කැරකි ඒ දිය බුබුල මේ පෙන බුබුල ලෝදිය හැලිය යටට යනවා කියනවා. ආයේ කැරකි කැරකි කැරකි කැරකි උඩට එනවා කියනවා. අර එක තැනක තියෙනවා පින්වන්නේ පසේ නදී කොසල් රජතුමා රෑ සද්ද හතරක් ඇහිලා බය වෙලා නැගිටිනවා. ඉතින් පහුවෙන්ද උදේම භාග්‍යතුන් වහන්සේව මුණගැහෙන්න ගියාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහරජ බිය වෙන්න දෙයක් නැහැ කියනවා. ඔය කෝසල රාජ්‍යෙම හිටියා කියනවා යාළුව හතර දෙනේ. ඒ කට්ටියට ගොඩ ධනෙ තිබුණා කියනවා. ඒ ධනෙ තිබිලා මේගොල්ලෝ කරේ අහව හතර දෙනා එකතු වෙලා කතා වුණා කියනවා. අපි දැන් ඕන තරම් සම්පත් තියෙනවා, මොකද කරන්නේ? එක්කෙනෙක් කිව්වා කියනවා අපි බිස්නස් එකක් කරමු මේ ජාතියේ. තව කෙනෙක් කිව්වා කියනවා අම්බලමක් අදලා දුගී මගී කට්ටියට දාන් දෙමු කියලා. තව කෙනෙක් කිව්වා කියනවා තවත් මොකක් හරි කරයි කරමු කියලා. තව කෙනෙක් ඇහුවා කියනවා උඹලට පිස්සුද? මොකටද සල්ලි නාස්ති කරන්නේ? අපි ඉන්නකම් හොඳට කාලා බීලා නටලා ගයලා වයලා ඉමු කිව්වා කියනවා. කාමයට හිත යනවනේ කොහොමටත් නේ. අර ඉතුරු තුන් දිනාගෙම හිත අර පාප මිත්‍යාට නැවුණා කියනවා. ඉන්නකම් කාලා බීලා නටලා ගයලා වයලා මේ දස කුසලේම යෙදිලා මරණය මැත්තේ ගිහිල්ලා කෙලින්ම බැස්සෝයේ ලෝකුඹු නිරේ කියනවා. මහරජ ඔය කෙනා ඔය සද්දි ඇහුනේ මෙහෙමයි කියනවා. ඒ ලෝකුඹු නිරේ පෙනගුලියක් හැටියට නිරේ යටට යන්න කල්ප කෝටි ගණක් යනවා කියනවා. තැම්බි තැම්බි තැම්බි තැම්බි විද්‍ය විඳ විඳ විඳ යටට බහිනවා කියනවා. ආයේ අවුරුදු කෝටි ගානකින් කියනවා උඩ එන්නේ. උඩ එද්දි සිහි වුණා කියනවා. දැන් හතර දෙනා එකටනේ බැස්සේ. සිහි වුණා කියනවා මනුලෝෙදි පව් කරන්න හොඳ නැතෝ කියලා කියන්නේ. උඩ ආපු ගම මයන්න හයියෙන් කෑ ගැහුවා කියනවා මේක කියාගන්න. මයන්න ගියද්දි ආයේ ගිලුණා කියනවා. අක්ක එක අකුරයි ඇහුනේ කියනවා. අනිත් තුන් දෙනත් ඔය වගේ අකුර අකුර කියද්දි උඩ ආපු මොහොත එච්චරයි කියනවා. උඩ ලෝකුඹ නිරයෙන් උඩ ආපු මොහොත එච්චරයි කියනවා. ආයේ කල්ප ගානකට නොපෙනී යන ආයේ යටට ගියා කියනවා. ආන් ඒ ලෝකුඹ නිරේ සත්‍යාව බස්සනවා කියනවා යමපල්ලෝ විසින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිරේ තැඹුණා කියලා පණ යන්නේ නෑ කියනවා. ඒ කරගත්තු පව් ටික ඉවර වෙනකන් ඒකේ තැඹි තැඹි ඉන්නවා කියනවා. ඊගාට ලෝකුඹු නිරේ ඒ කාලේ ඉවරෙද්දි යමපල්ලු ඇවිල්ලා මෙයා කොක්කු ගහලා ඇදලා ගන්නවා කියනවා. ඇදලා අරගෙන මහනිරේ බස්සනවා කියනවා. තාම ඔය මහනිරේ නෙමේ හිටියේ. තාම හිටියේ සාකාවල. ලොකුම තැනට තාම ගියේ නෑ. ඔන්න ලෝකුඹු නිරේ දාලා ගත්තු සත්‍යාව මහනිරේ බස්සනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනිරේ මෙන්න මේ වගේ කියනවා. චතුස්කරණී චතුක්ඛන්නෝ චතුක්ද්වාරෝ විබත්තෝ භාගසෝමිතෝ අයෝපාකාර පරියන්තෝ අයසා පටිකුංජිතෝ. මේක චතුස්කරණෝ චතුස්ද්වාරෝ හතරස් කියනවා. දොරටු හතරක් තියෙනවා කියනවා. විභත්තෝ භාගසෝ කෑලි කෑලි වලට මේක බෙදලා තියෙන්නේ කියනවා. අයෝපාකාර පරියන්තු මේක සම්පූර්ණයෙන්ම යකඩ ප්‍රාකාර වලින් බිත්ති වලින් වට කරලා තියෙන්නේ කියනවා. මේක සම්පූර්ණයෙන්ම යකඩ බිත්ති වලින් වට කරලා තියෙන්නේ කියනවා. මේ යදැලින් ගිනිගෙන දැවෙනවා කියනවා. ගිනි දැල් වලින් මේක ගිනිගෙන දැවෙනවා කියනවා. මේ ගිනිදැල් කොහොමද කියනවා නම් මේක දැන් උඩිනුත් යකඩ තියෙන්නේ මේක පෙට්ටියක් වගේ හතරස් පෙට්ටියක් වටේ ඔක්කොම තියෙන්නේ යකඩ. ගිනිගෙන දැවෙන්නේ මෙහෙමයි කියනවා. ගිනි ඇවිලෙන්නේ මෙහෙමයි කියනවා. හැමදාම යොදුන් 100ක් දුරට එක බිත්තියකින් එන ගින්දර වීසි වෙනවා කියනවා. යොදුන් 100ක් කියන්නේ පින්වන්නේ හැතැක්ම 700ක්. එතකොට උතුරු බිත්තියෙන් එන ගිනිදැල් හැතැක්ම 700ක් දුරට දකුණට යනවා කියනවා. දකුණු බිත්තියෙන් එන ගිනිදැල් හැතැක්ම 700ක් ගෙවාගෙන ගිහිල්ලා උතුරු බිත්තිය හැප්පෙනවා කියනවා. නැගෙනහිර බිත්තියෙන් එන ගිනිදැල් හැතැක්ම 700ක් ගෙවාගෙන ගිහිල්ලා බටහිර බිත්තිය හැප්පෙනවා කියනවා. බටහිර බිත්තිය හැප්පෙන ගිනි දැල් හැතැක් මහත් සීයක් ගෙවාගෙන ගිහිල්ලා නැගෙනහිර බිත්තිය හැප්පෙනවා කියනවා. උඩින් එන ගිනි දැල් හැතැක් මහත් සීයක් ගෙවාගෙන ගිහිල්ලා පොළොවේ හැප්පෙනවා කියනවා. පොළොවෙන් විහිදෙන ගිනි දැල් හැතැක් මහත් සීයක් ගෙවාගෙන ගිහිල්ලා උඩ බිත්තිය හැප්පෙනවා කියනවා. නිරි සතාව ගිහිල්ලා මේකේ බස්සනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ පිච්චි පිච්චි මේ නිරිසතා ඉන්නවා කියනවා. නැචතාව කාලංකරෝති, මැරෙන්නේ නම් නෑ කියනවා. යාවන තම් පාපකම්මං බයන්ති හෝති, ඒ පෞකාරකම ගෙවෙනකන් නිදහස් වීමකුත් නෑ කියනවා. ඔන්න කාලයක් අවුරුදු දාස් ගානක්, ලක්ෂ ගානක්, කෝටි ගානක්, මේකේ තියෙන පින්වන්දි දීර්ඝ කාලයක් ඇවෑමෙන් දකින්නවා කියනවා. මේ මහා නිරේ උතුරු නැගෙනහිර දොර ඇරිලා තියෙනවා. දැන් චතුස් ద్వාර කියලා කිව්වනේ, නැගෙනහිර පැත්තේ තියෙන දොර ඇරිලා තියෙනවා දකින්නවා කියනවා නිරිසතා. ඒ කියන්නේ පව් කරලා එහෙ ඉපදිච්ච කෙනා මෙහාට දැන් මේක ඇතුළේ ඉන්න බෑ, පිච්චෙනවා. දොර ඇරිලා තියෙනවා දැක්ක ගමන් මෙයා සීග්‍රයෙන් වේගෙන් දුවන්න පටන් ගන්නවා කියනවා. ටික කාලයක් දුවනවා නෙමෙයි, ඒ දොරට ලං වෙන්න අවුරුදු දහස් ගාණක් දුවනවා කියනවා. ඒ දුවද්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සීසේන ජවේන ධාවති, සීග්‍ර ජවයෙන් දුවනවා කියනවා. තස්ස සීසේන ජවේන ධාවතෝ චවිම්පි ඩහියති, හම පිච්චෙන දැන් එකතැන පිච්චි පිච්චි හිටියට වැඩිය වේගෙන් හම පිච්චෙනවා කියනවා. චම්පම් පිඩහියති, සිවිය පිච්චෙනවා කියනවා. මන්සම් පිඩහියති, මස් පිච්චෙනවා කියනවා. නහාරුම් පිඩහියති, නහර පිච්චෙනවා කියනවා. අටීනපි සන්ධූප පායන්ති, ඇටවලින් දුන් දාන්න පටන් ගන්නවා කියනවා. දැන් මෙයා වේගෙන් දුවති, දුවලා දුවලා අවුරුදු වර්ෂ සහස්‍රයක්, ඒ කියන්නේ පින්වන්නේ අවුරුදු දහහක් දුවගෙන දුවගෙන අවුරුදු දහස් ගානක් තිස්සේ මේ දුවලා දුවලා දුවලා දොර ගාවට යද්දී අනේ මේකෙන එතකොට දොර වැහෙනවා කියන. දැන් මෙයා කර්මානුරූපව තමයි දකින්නේ, දොර ඇරිලා තියෙනවා දැක්කා. හම පුච්චගෙන, කට පුච්චගෙන, සිවිය පුච්චගෙන, මස් පුච්චගෙන, නහර පුච්චගෙන, ඇටවලින් දුන් දාගෙන දිව්වා කියනෝ දොරෙන් එළියට පැනගන්න, ලං වෙද්දි දොර වැහෙනවා කියනවා. ඊගාවට මෙයා දකිනවා කියනවා, මහණෙනි දකිනවා අනේ බටහිර දොර දැන් ඇරිලා තියෙනවා. දැන් මෙයා අවුරුදු දහස් ගාණක් දුවගෙන දැන් ඉන්නේ කොයි පැත්තේද? නැගෙනහිර දොරටුව ගාව. එතකොට කායිකව දුක් විඳිනවා, පැනගන්න තිබ්බ අවස්ථාව නැති උනේ, පෙනිපෙනි තිබිලා නැති වුණාම මොකද්ද වෙන්නේ? මානසිකව දුක් විඳිනවා. ආයේ දකින්නවා කියනවා බටහිර දොර ඇරලා තියෙනවා. දැන් ආයේ මේ කොනේ ඉඳලා අවුරුදු දහස් ගාණක් ඒ කොනට දුවනවා, ළඟට යද්දි වැහෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ මහනිරේ බහින්න කරපු කර්මය ගෙවෙනකන් ඔය විදිහට දුක් විඳිනවා කියනවා. බොහෝ කාලයක් ගත වුණයි පස්සේ ආයෙ දකින්නවා කියනවා, උතුරේ හරි නැගෙනහිර හරි කොයි හරි දොරටුවක් ඇරිලා තියෙනවා. මෙයා එදාටත් ඇයි මේක ඇතුලේ ඉන්න බෑ, අවුරුදු දහස් ගාණක් දුවලා හරි කැමති නිදහස් වෙන්න, ඒ හින්දා ආයෙ දුවනවා කියනවා. නිකන් තැනක නෙමේ දුවන්නේ, හතර වටෙන්ම හදම 700ක් විහිදෙන ගිනි දෙල් මැද දුවන්නේ. මෙයා වේගෙන් සීඝ්‍ර වේගෙන් දුවනවා කියනවා. එදාට දොර වැහෙන්නේ නැහැ කියනවා. දැන් අපි වේගෙන් යම් තැනකින් දිව්වම එතනින් පොළව ඉවර නම් මොකද වෙන්නේ? වීසි වෙලා කැරකිලා අය ඇදකෙන වැටෙනවා නේ. මේ සත්වයා ඒ විදිහට වේගෙන් දුවනවා කියනවා. එදාට දොර වැහුනේ නෑ කියනවා. මහනිරයෙන් එළියට වීසි වෙලා යනවා කියනවා. ඇදගෙන වැටෙනවා කියනවා. සුත නිරේට. මොන නිරේටද? සුත නිරේට. මහණෙනි, මේ සුත නිරේ නෙමෙයි පින්වන්නේ, ඝූත නිරේ. ඒකේ නම මේක සම්පූර්ණයෙන්ම අසූචි තියෙන නිරයක් කියනවා. මේ සත්වයා මහනිරයෙන් පැන්න ගමන් කොහෙද වැටෙන්නේ? අර අසූචි වලේ. හරියට අපි මේ පුඩිමකට ගලක් ගැහුවා වගේ. ගහපු ගමන් මොකද වෙන්නේ? ඒක එරෙනවා. එරෙනවනේ. මේ කෙනා මේ ඝූත නිරේට වැටිච්ච ගමන් ඒකේ ඉන්නවා කියනවා, ඉදිකටු තුඩු වගේ මේ තුඩ තියෙන පණුව ජාතිය. මේ පණුව ඔක්කොම ඇවිල්ලා නිරිසතාව වහ ගන්නවා කියනවා. මේකේ තියෙනවා මේ හම හිල් කරන්න පටන් ගන්නවා කියනවා. සිවිය හිල් කරන්න පටන් ගන්නවා කියනවා. ඔය සිවිය කියන්නේ පින්ගන්නේ අපි අර කතා කරන්නේ සුදුහම කියලා. ආන් ඒකට හම ඒ ඉද්දිකටු වගේ තුඩ තියෙන පණුව ඇවිල්ලා මුළු ඇඟම වහ ගන්නවා කියනවා. හම හිල් කරනවා කියනවා. සිවිය හිල් කරනවා කියනවා. කටින් විදිනවා කියනවා. ඇස් වලින් විදිනවා කියනවා. නහයෙන් රිංගනවා කියනවා. මස් විදගෙන නහර විදගෙන ඇට විදලා ඇට ලොඳ උරා බොනවා කියනවා. සූස් සූස් ගාලා ඒ ඇඟේ හැම රෝම කූපයක් ගානෙම, හැම දාඩිය මේ අර ගුලක් ගානෙම, රෝම කූප කියලා කියන්නේ අපි ඒවා ඉන්නේ දාඩිය ගලන්නේ, ඒ හැම තැනින්ම මුන් රිංගනවා කියනවා. විදගෙන ඇඟේ ඕජාව ඇට මිදුළු උරා බොනවා කියනවා. හැබැයි කලුරිය කරන්නේ නැහැ කියනවා. ඒ නිරේ බහින්න කරපු පෞකාරකම ඉවර වෙනකම්. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒකේ බහින්න කරපු පෞකාරකම ගෙවුණයි පස්සේ, ඒ කර්මය ගෙවුණයි පස්සේ නිරපල්ලු ආයෙනවා කියනවා. ආයෙ ඇවිල්ලා කොකු ගහලා මෙයාව ඇදලා ගන්නවා කියන වෙලියට අරගෙන උණුවලු නිරේ ගිහිල්ලා ගහලා දානවා කියනවා. උණුවලු කියන්නේ පින්ගන්නේ ඔබ දැකලා ඇති ලංකාවේ දිනා ඉතින් මෙහෙ ලිප්පත්තු කරන්නේ නැහනේ නේද? ලිප පත්තු කළා නිවිගෙන යද්දි උඩින් විතරක් සුදු පාට වෙලා අලු හිටිනවා අලු පාටට. හැබැයි කෝට්ටකින් හරි මුඛකින් හරි හාරලා බැලුවොත් ඇතුලේ රතු පාටයි, තාම උඩින් සුදු පාටයි. ආන් ඒ ඇතුළත ගිනි ගන්න උඩින් වැහිලා තියෙන අලු නිරේ ගිහිල්ලා මේ සත්‍යව ගහනවා කියනවා. දුක් විඳිනවා කියනවා. නොඑක ආකාරයෙන් තැම්බි තැම්බි පණ පිටින් තැම්බෙනවා කියනවා. හැබැයි පණ යන්නේ නැහැ කියනවා. ඒ දුක් විඳිනවා විතරයි කියනවා. ඒක ඉවරුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කුක්කුල නිරේ බස් කුක්කුල නිරේ කියන්නේ උණුවලු නිරේට. කුක්කුල නිරයෙන් අරගෙන ඉවරලා ඔන්න ඕගොල්ලෝ දන්න තැනක් තියෙනවා. අහලා තියෙනව නේද කටු ඉඹුල් ගහ කියලා? ආන් ඒ කටු ඉඹුල් ගහ කියන්නේ මේ කටු විතරක් තියෙන තැනක් නෙමෙයි කියනවා. ඒකත් යකඩ කියනවා. සම්පූර්ණයෙන්ම ගිනිගෙන දිලෙන රතු පාටට රත් වෙච්චි තුඩ තියෙන හැම තැනම කටු තියෙන්නේ කියනවා. ගග්ගහ නග්ග වුණා කියනවා. කවුද ගහන්නේ? යමපල්ලු. මොකද කැමැත්තෙන් නගින්නේ නෑ. එතකොට මේ බූට් නෑ, මේස් නෑ, සපත්තු නෑ. නොය තියෙන සුමුදු පය තියලා තමයි ඇවිදින්න තියෙන්නේ. ඒ විදිහට දුක් විඳ විඳා එතකොට ඇඟේ ඇනෙනවා කියනවා, හම ඉරෙනවා කියනවා, නහය පැටලෙනවා කියනවා, කනේ පැටලෙනවා කියනවා, ඉරෙනවා කියනවා. ඒ ඉරුණ කියලා කටු ගලව ගලව ඉන්න හම්බෙන්නේ නෑ. ඇයි? යටින් ගහනවා, ගගහ නගනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒත් කරපු පව ඉවර වෙනකන් මැරෙන්නේ නෑ කියනවා. ඊගාට පින්වන්නි දේශනා කරනවා කටුඉඹුල් වනේ ඉහළටම නැග්ගුවයි පස්සේ එතනින් තල්ලු කරපුවම කැලේකට ඇදගෙන වැටෙනවා කියලා. පින්වන්නි මේ තියෙන්නේ නිරේන් නිරය. මේ එකම නිරේ නෙමෙයි. එතකොට එක වදයක් දෙන්නේ එක තැනක විතරයි. එතකොට ඒයා ඊළඟට මාරු වෙනවා ඊළඟ නිරේට. ඕගොල්ලෝ අර ප්‍රොමෝෂන් අරගෙන පන්තියෙන් පන්තියට යන්නේ. සේවයේ දික් කරගෙන මේ උසස් ස්ට්‍රීම් ලබාගෙන යන්නේ. ඒ වගේ තමයි මේ. එතකොට මේ නිරේන් නිරේට මාරු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න කටුඉඹුල් ගහේ මේ නග්ගල යොරුනාම එතනින් තල්ලු කරපුවම වැටෙන්නේ වනයේකට. ඒ වනයේ පින්වත්නි මෙහි තියෙන කැලේ වගේ නෙමේ. ඒකට කියන්නේ අසිපත් වනේ කියලා. ඒකේ අතු තියෙන්නේ මේ බ්ලේඩ් වගේ, දැලිපිහි වගේ, කඩු කිනිසි වගේ. කොළ තියෙන්නේ ඒ වගේ. ඒ වනේ තියෙන යම් දෙයක් ඇඟේ ගෑවුනද එතනින් චිරිස් ගහලා කපලා යනවා කියන. එතකොට මේ කෙනා දැන් වනේට වැටුණා. වනෙන් යන්න බේරෙන්න ඕන. දැන් වනේ මැද. වනෙන් එළියට යන්න හිතාගෙන ඇවිදින ඇවිදින, හැරෙන හැරෙන, අතපය හසුරුවන හැම මොහොතකම කැපෙනවා මිසක් බේරිල්ලක් නෑ කියනවා. ඇයි හැම ඒකට කියන්නේ අසිපත් වනේ. හැරෙන හැරෙන අත ගෑවි ගෑවි කැපෙනවා කියනවා. මෙයා බොහෝම අමාරුවෙන් වනේ කොනට යනවා. කොන තීරණ වෙන්නේ තමන්ගේ කර්මය ගෙවෙන දවසට. එදාට එයා කොනේ තමා. මෙයා දකිනවා සුන්දර නදියක්. සුන්දර නදියක් දකිනවා. එහා පැත්තේ නම් කවුරුත් නැති පාටයි. අනේ නදියට පනිනවා විතරයි කියනවා. ඒකේ තියෙන ලුණු කියනවා. දැන් ඇඟ හොඳටම කැපිලා තියෙන්නේ. ගඟේ තියෙන්නේ මොනවාද? ලුණු. දැන් සැපයිද දුකයිද? අන්දටම දැවිල්ලේ, දැවිල්ල කියන වේදනාව විඳවනවා කියනවා. එදාට තමයි එයා දැවිල්ල විඳවන්නේ. දැවිල්ල කියන වේදනාව විඳවනවා කියන අවුරුදු දහස් ගණන් ඉතින් විඳවනවා. ඒකෙන් එතරට යන්න හම්බෙන්නේ නැහැ. ඒ කර්මය ගෙවිලා ඉවර වෙද්දී මේ නිරේ පල්ලු ඇවිල්ලා ඉල්ල මේ තියෙනවා පින්වත්නි, බලිසේන උද්දරිත්වා, බිලිය ගහලා ඇදලා ගන්නවා කියනවා. කියන්නේ බිලි කොක් තියෙන්නේ. බිලි කොක්ක වගේ ඒ ගඟේ ඉන්න සතාට අපේ මාළු අල්ලන්න දාන්නේ. ඒ වගේ ඇනලා බිලි කොක්ක වගේ එකකින් උඩට ඇදලා ගන්නවා කියනවා නිරේ පල්ලු. ඇවිල්ලා අරගෙන අහනවා කියනවා අම්බෝ පුරිස, කින් ඉච්ච සීසි ඉච්ච සීති. එම්බා පුරුෂය, නුඹ කුමක් ඉච්ඡාවක් ඇද්ද? කුමක් ගැන ඉච්ඡාවක් ඇද්ද? ඒ කියන්නේ මොනවටද කැමති කියලා අහන්නේ. මොනාද ඕන කියලා අහන්නේ. එතකොට මෙයාට මතක් වෙන්නේ දැන් පින්වන්නේ අපිට මෙහෙ ඉඳෙද්දි වැඩියෙන් අපි සැලකිලිමත් වෙන්නේ මොකක් ගැනද? හිත ගැනද? කය ගැනද? ආ? කය ගැන. කයනුත් මෙහෙ ඉඳෙද්දි වැඩියෙන්ම සිහි මේ කල්පනා කරන්නේ මොකක් ගැනද? අතපය ගැනද? බඩ ගැනද? මොකද්ද මතක් වෙන්නේ? උදේටත් මතක් කරනවා. නිතරම මතක් කරනවනේ නේ. එහෙත් මතක් වෙන්නේ ඕක තමා කියනවා. මොනාද කැමති කියලා අහපුවම ඉස්සෙල්ලම මතක් වෙන්නේ බඩගිනී කියනවා කියනවා. දැන් මෙයාට අවුරුදු දහස් ගණනකින්, අවුරුදු ලක්ෂ ගණනකින්, කෝටි ගණනකින් ඇහුණ ප්‍රිය වචනයක් මොනාද උනා කියලා ඇහුවා කියනවා. කවුද ඇහුවේ? නිරේ පල්ලු. මෙයා කියනවා කියනවා බඩගිනී කියලා. දෙන්නම් කිව්වා කියනවා. දෙන්නම් කියලා රත් වෙච්චි කොක්කක් ගහනවා කියනවා යට තල්ලට. රත් වෙච්චි කොක්කක් ගහනවා කියනවා උඩ තල්ලට. සතෙක්ගේ කට අරිනවා වගේ දෙපැත්තට කට ඇදලා ගන්නවා කියනවා. තලු දෙක දෙපැත්තට කරලා ගිනිගෙන දිලෙන ලෝ මේ ලෝහ ගුලි කටට බස්සනවා කියනවා බඩගිනි කිව්වනේ කියලා. එතකොට දේශනාවේ තියෙනවා පින්වන්නේ මේ මේ තියෙනවා ඔට්ටම්පි සෝතස්ස ඒක හේතු කරගෙන ඔට්ටම්පි ඩයි ඇති තොල් පිච්චෙන්න ගන්නවා කියනවා. මුකම්පි ඩයි ඇති කට පිච්චෙන්න ගන්නවා කියනවා. උගුර පිච්චෙන්න ගන්නවා කියනවා. පපුව පිච්චෙන්න ගන්නවා කියනවා. බඩ වැල් පිච්චෙන්න ගන්නවා කියනවා. මේ උඩ ඉඳන් පල්ලෙහාට තියෙන ඔක්කොම පුච්චගෙන ගිහිල්ලා අදෝ මාර්ගයෙන් ඒ ගුලිය එළියට වීසිනවා කියනවා. ඒ තරම් පිච්චෙනවා. ඒ යකඩ ගුලියේ බරට ඒක මග ඉතුරු වෙන්නේ නැහැ. ගිනි ගුලි ගිලින්න යම් පව්කමක් කළාද ඒ කර්මය ඉවර වෙනකන් කවවනවා කියනවා. ඊගාවට අහනවා කියනවා එම්බා පුරුෂය නුඹට කුමක් රිසියේ හිත කියලා. දැන් අපිට පින්වන්නේ යම් දුකක් දැන් අපි හිතමු ඔළුව කැක්කුමක් හැදුනා කියලා. ඔළුව කැක්කුම ඉවර වෙනකන් අපි විඳවනවානේ අනේ මොන ජීවිතයක්ද මොන කර්මයක්ද කියලා හිත හිත ඉන්නවානේ. හොඳ වෙනකන් හොඳ වෙච්චි ගමන් මොකද වෙන්නේ? ඒක මතක හිටිනවද මම මෙහෙම දුකක් වින්දා කියලා? අමතක වෙනවද? අමතක වෙනවා. ඒක තමයි අපේ හැටි. දැන් එක සැරයක් ඇහුවා මොනවද ඕන කියලා. මොකද උනේ? ගිනිගුලි කැවුවා කියනවා. ඒක කාලා ඉවරනාම දැන් මතක නැහැ. ආයි අහනවා කියනවා. එම්බා පුරුෂේ නුඹට කුමක් රිසියෙයිද? නුඹ කුමක් රිසියෙයිද කියලා. මෙයාට ආයි මතක් වෙනවා කියනවා. දැන් කාලා ඉවරයිනේ දැන් තිබහයි කියනවා. පිපාසෝත් පිපාසෝස්මි. මට පිපාසයි කියනවා. දෙන්නම් කියලා කිව්වා කියනවා නිරේපල්ලෝ. ඊගාවට මොකද කරන්නේ? අර විදිහටම කොකු දෙකක් එක කොක්කක් යටි තල්ලට ගහනවා කියනවා. එක කොක්කක් උඩු තල්ලට ගහනවා කියනවා. ගහලා ලෝදිය පොවනවා කියනවා. අර විදිහටම තොල පිච්චෙනවා කියනවා. ඒ විදිහටම කට පිච්චෙනවා කියනවා. උගුර දැවෙනවා කියනවා. පපුව පිච්චෙනවා කියනවා. අතුණු බහන් බඩවැල් පිච්චෙනවා කියනවා. පිටිපස්සෙන් එළියට යනවා කියන ලෝදිය මෙහෙන් පොවනවා මෙහෙන් එළියට යනවා. ඒ පෞකාරකම විඳින්න ඒ කර්මය ඒ දුක විඳින්න යම් පවක් කළාද ඒක ඉවර වෙනකන්නම් නිදහස් වීමක් නැහැ කියනවා. මැරෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි ඒක ඉවරුණයි පස්සේ ආයෙත් සැරයක් ඒ දැන් ඔන්න ප්‍රමෝට් වෙවි ගියා මෙයා. දැන් තවත් කර්ම තියෙනවා නම් එයා ආයේ මුලට යනවා කියනවා. මහා නිරේ බහිනවා කියනවා. ආයේ දුක් විඳිනවා කියනවා. හැබැයි මෙයාගේ ගෙවිල ඉවර නම් මෙයා එදාට නිදහස් වෙනවා. එතකොට එයා ආයේ කර්මනානුරූපව සමහරලාට මනුස්ස ලෝකේ සමහර වෙලාවට දිව්‍ය ලෝකේ සමහර වෙලාවට ආයේ නිරි එක්ක ප්‍රේත ලෝකේ එක්ක තිරිසන් ලෝකේ. හැබැයි කල්ප ගානකින් කියනවා ආයේ මේ පැත්තට එන්නේ. දුගතියේ බහින ස්වභාවය තමයි වැඩි කියනවා. සුගතියකට එන්න හම්බෙන්නේ නැහැ කියනවා. පින්වන්නේ භූතපුබ්බම් භික්කවේ රඤ්ඤෝ ඒතද හෝසි යමස්ස රඤ්ඤෝ ඒතද හෝසි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේක පෙර වෙච්චි දෙයක් කියනවා. මේ විදිහට දුක් විඳින සත්වයෝ දැක්කම නිරේ පාලනය කරන යම රජුරවන්ට යමස්ස රඤ්ඤෝ ඒතද හෝසි. ඒතද හෝසි කියන්නේ පින්වන්නේ මෙහෙම හිතුණා කියනවා. යේ කිරබෝ ලෝකේ පාපකානි අකුසලානි කම්මානි කරුද්දි. මේ සත්වයෝ ලෝකේ බොහෝ පෞකාර කර්ම කරනවා. තේ ඒව රූපා විවිධ කම්මකාරණා කරියන්ති. ඒ හින්දා මේ යම ලෝකයට ආවයි පස්සේ යමපල්ලු නොයේක් මේ දුක් වේදනා දෙනවා. මේ පව් කරගෙන යම ලෝකෙට ආපු කෙනාට. අහෝ වතාහං මනුසත්තන් ලැබෙය. දැන් මේ හිතන්නේ කවුරු හිතපු දෙයද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? යම රජ්ජුරුව හිතුවා කියනවා, අනේ මේ සත්ත්වයෝ ගොඩාක් පව් කරගෙන මේ යම ලෝකෙට එනවා, අපායට, නිරයට එනවා. ආපුවම මේ කරගත්තු පව් වලට අනුව ගොඩාක් දුක් විඳිනවා. අහෝ වතායන් මනුස්සත්තං ලැබෙයි, අනේ මට මනුස්ස ජීවිතයක් ලැබෙනවා නම්. තථාගතෝච ලෝකේ උපපජ්ජෙය අරහං සම්මා සම්බුද්ධෝ. අරහං අරහත්තු සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලෝකේ ඒ කාලෙට ඉපදිලා ඉන්නවා නම්. තංචාහම් භගවන්තං පෛරුපාසෙයං, අනේ මට ඒ භාග්‍යතුන් වහන්සේට වඳින්න, සත්කාර උපකාර කරන්න ලැබෙනවා නම්. කවුද මේ හිතන්නේ? යම රජුරුව. සෝච මේ භගවා ධම්මං දේසෙය, අනේ මට මනුස්ස ලෝකෙ ඉපදිච්ච කාලෙකදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මට ඒ උන්වහන්සේට වඳින්න, දන් දෙන්න, පුද සත්කාර කරන්න ලැබෙනවා නම්. එහෙම කරද්දී සෝච මේ භගවා ධම්මං දේසෙය, අනේ ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මට ධර්මයේ කියලා දෙනවනම්. තස්ස චාහං භගවතෝ ධම්මං ආජේනෙයන්ති ආජානෙයන්ති, අනේ මටත් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධම අවබෝධ කරගන්න ඇත්නම් කියලා මහණෙනි යම රජ්ජුරුවන්ටත් හිතෙනවා කියනවා. ඇයි එහෙනම් පින්වන්නේ අපිට නොහිතින්නේ නේද? මේකෙන් එතර වෙන්නමයි වටින්නේ. අපිට නොහිතෙන්නේ පින්වත්නේ, අපිට ඒ දුක්ඛිත සසර ගැන, ඒ දුක්ඛිත ලෝකයේ ගැන අවබෝධයක් නැති හින්දා. දැන් සමහරු අහනවා, මේ ස්වාමීන් භාවනා කරන්න හිතින්නේ නැහැ, කම්මැලි, නිදිමතයි. එතකොට මං කියන්නේ මොකක්ද දන්නවද? මරණ සතිය වඩන්න, මැරෙනවා මැරෙනවා කියලා සිහි කරන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ වහලෝ ලූඩ වැටල මැරෙයිද දන්නේ නැහැ අපි. උඩට ගත්තු හුස්ම හිරවිල මැරෙයිද දන්නේ නැහැ. කෙල ටිකක් ගිලෙද්දි මැරෙයිද දන්නේ නැහැ. සිහි කරන්න කියනවා මම මැරෙනවා කියලා. එතකොට මොකක්ද ඇති වෙන්නේ? මලුත් කොහේ යයිද දන්නේ නැහැ. මං කියනවා අපාය බය සිහි කරන්න කියනවා. මම මේ කාත් එක්කවත් ඔට්ටු එලා ඉඳලා ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. මට කෙනෙහිලිකම් කරාට මම කරන්න ගිහිල්ලා ඇති වෙන්නේ නැහැ. ඇයියේ කම්මස්සක. හැමෝම කර්මයේ තමයි දායාද කරන්නේ. අරයා මට මෙහෙම කරපු හින්දා මම මෙහෙම කරනවා කිව්වට විසඳුමක් නෑ. තමන් අයාපත කරොත් තමන්ට තමයි විපාකේ විඳින්න තියෙන්නේ. එතකොට පින්ගන්නේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වදාලා යම රජ්ජුරුවන්ටත් හිතුණා කියනවා, අනේ මටත් බුදු කෙනෙක් ඉන්න කාලෙක මනුලෝ ඉපදිලා උන්වහන්සේගේ ධර්මය අහලා අවබෝධ කරන්න නැත්නම් කියලා. ඇයි ඒ? එතුමා එතන තියෙන සිද්ධි ටික දකින්න හින්දා. අපිට ඉතින් මෙතන ඉඳන් අපි දේශනා කරාට සමහරලාට හිතෙනවා ඇති ඔව්ව කොහෙද තියෙන්නේ කියලා. නමුත් මේ භාග්‍යතුන් වහන්සේ මේක දේශනා, භාග්‍යතුන් වහන්සේ පින්ගන්නේ හරි මේ පුදුමයි ලෝකයේ දැකපු හැටි. දැන් අර මං කලින් දේශනාවේ වදාල් කි මතක් කළේ සත්‍යයට අනුකම්පාවෙන් වදාලේ නෑ කියනවා. මේ අහසින් යන ප්‍රේතෙක්ව දැක්කට ඇට සැකිල්ලක් වගේ විශ්වාස නොකළොත් අහිත පිණිස පවතිනේ ඉඳ. එක තැනක දේශනා කරනවා මේ සත්ත සුරියක් ගමන සූත්‍රයේ මේ ලෝකයේ මේ තියෙන ඉරට අමතරව තව ඉරක් පායනවා කියනවා. එතකොට ලෝකේ මේ විදිහට වෙනස් වෙනවා කියනවා. ඔය ඒ ඉරවල් දෙකට අමතරව තව එකක් පායනවා කියනවා. එතකොට මේ ලෝකෙ මේ විදිහට වෙනස් වෙනවා කියනවා. ඔහොම ඔහොම ඉරවල් හතක් ගානට පායනවා කියනවා. එදාට මේ ලෝකෙ ගිනිගෙන දැවිලා ඉවරයක් වෙලා යනවා කියනවා. කපුරු පෙත්තක් පත්තු කරපු තැනක අළුවත් ඉතුරු නොවෙනවා වගේ. හැබැයි පින්ගන්නේ අපි නිදහස් වෙනවද එතකොට? නෑ. පවතින්න පුළුවන් හැටියකට ආපස්සරෝ මේ අහසේ ඇවිදිනවා කියනවා. අර පෙරේතයා වගේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒකව දේශනා කළා. සෝතාපන්න වෙච්චි නොවිච්ච කෙනෙක් මේක අදහන්නේ නෑ කියනවා මං වදාලට. මේක අවබෝධ කරගන්න බෑ කියනවා සෝතාපන්න නොවිච්ච කෙනෙකුට. පින්වන්නේ යම රජුරුවන්ටත් මෙහෙම හිතුණා කියනවා. භාග්‍යතුන් වහන්සේ ඊගාවට දේශනා කරනවා පින්වන්නේ. තංකෝපන අහම් භික්කවේ ඥානස්ස සමනංවා බ්‍රාහ්මනස්සවා සුත්තා වදාමි. මහණෙනි හිතන්න එපා කියනවා. මම මේක මේ වදාලේ වෙනින් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගෙන් අහගෙන කියලා හිතන්න එපා කියනවා. මම මේක වදාලේ දෙවියන්ගෙන් අහලා කියලා හිතන්න එපා කියනවා. මම මේක වදාලේ බ්‍රහ්මයින්ගෙන් අහලා කියලා හිතන්න එපා කියනවා. මේ නිරිය ගැන වදාලේ එහෙම කාගෙන්වත් අහගෙන කියන එකක් නෙමෙයි කියනවා. මහණෙනි මම මේක සාමඤ්ඤාතං සාමං දිට්ඨං මමම මේක අවබෝධ කළා කියනවා. මමම මේක මෙහෙම නිරයක් තියෙනවා කියලා දැකගත්තා කියනවා. චාහම් භගවතෝ ධම්මං ආජේනේයස තස්ස චාහම් භගවතෝ. අන්න ඒ විදිහට මගේ මේ විශිෂ්ට නුවණින් දැනගෙන අවබෝධ කරගෙනමයි මම මේ දේශනාව වදාලි කියනවා. ඊගාට බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථා හතරක් වදාලා. චෝදිතා දේවදූතේහි යේ පමජ්ජන්ති මානවා තේ දීගරත්තං සෝචන්ති හීනකායූපගානර. දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී, දේවදූතයන් චෝදනා කරනවා කියන්නේ පින්වන්නේ ඒ දේවදූතයන් අපිට පණිවිඩයක් කියනවා කියන එක. යම් මිනිසුන් ප්‍රමාදයට පත් වෙලා ඉන්නවා නම් අන්තිමේදී ඒ මිනිසුන් හීන වූ නිරේහි ඉපදිලා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශෝක කරනවා. යේච කෝ දේවදූතේහි සන්තෝ සම්පුරිසයිද චෝදිතානප්පමජ්ජන්ති අරිය ධම්මේ කුදාචනං. දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී මෙලව යම් ශාන්ත වූ සත්පුරුෂයන් සිටිද්ද ඔවුන් කිසි කලකත් ආර්ය වූ සද්ධර්මයෙහි හැසිරීමට ප්‍රමාදයට පත් නොවෙත්. උපාදානේ භයන්දිස්වා ජාති මරණ සම්භවේ අනුපාදා විමුච්ඡන්ති ජාති මරණ සංඛයේ. ඉපදෙන මැරෙන සසර හට ගන්නා හේතුව වන උපාදානය වූ බැඳියාම පිළිබඳව බය ඇති කරගෙන යමෙක් ජරා මරණ ගෙවා දැමීමෙන් ලබන නිවන පිණිස උපාදාන රහිතව නිදහස් වෙද්ද තේකේම පත්තා සුකිනු දිඨ ධම්මාභිනිබ්බුතෝ සබ්බ වේර භයාතීතා සබ්බ දුක්ඛං උපච්චගුන්ති. ඒ රහතන් වහන්සේලා තමයි නිර්භය ස්වභාවයට පත් වෙලා ඉන්නේ, සැපසේ වාසය කරන්නේ. මෙලෝදීම නිවි සැනසී වසන්නේ. සියලු භය වෛර ඉක්මවා ගිය ඒ රහතුන් සෑම දුකක්ම ඉක්මවා ගියාහුය. ඉතින් අප සෑම සියලු දෙනාටත් මේ සසර ගැන බිහි ඇති කරගෙන ඒ අමා මහ නිවන සොයා ගිය රහතුන් වැඩිය මග ඔස්සේ ගමන් කොට අමා මහ නිවන නම් වූ අමෘතේ සාක්ෂාත් කරන්නට අප්‍රමාදීව සිත් පහළ වේවා. සාදු සාදු සාදු.